මේ රටේ පාලකයන්ව සඳහා වියදම් කරන්නේ තමුන්නාන්සලා ගහන බදු. හිටපු ජනාධිපතිතුමාට යන වියදම මාසෙකට අද ඉන්න ජනාධිපතිතුමාට යන වියදමත් එක බලපුවාම 10න් එකක්වත් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වියදම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි අගමැතිතුමාටත් එහෙමයි. මෙන්න වගේ ක්‍රමවේදයක් හැදුවා. අපි ඇමතිවරුන් හැටියට අපිට තියෙන වියදම් කරන දේවල් අපි මේ කප්පාදුවට ලක් කරා. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට සේවයක් කිරීම මිස අපිට සේවයක් කරගැනීම නෙමෙයි. මේ හරහා තමයි අපිට බදු සහන ලැබලා තමුන්නාන්සලාට ප්‍රධාන භාණ්ඩ කීපයක මිල අඩු කරන්න පුළුවන් වුණා.